රජයේ සේවකයන්ගේ විශ්‍රාමයටුප අහිමි කරන්න ආණ්ඩුව ගත්ත තීරණය අකුලාගත යුතුයි. ඒක අකුලා නොගන්නවා නම් වැඩවර්ධනයකට යෑම හැර වෙන විකල්පයක් අපට නැහැ. ඒ ඉන්න අතර තමයි මේ තීරුබදු රහිත වාහන බලපත්‍රය අහෝසි කරන්නේ. તો දැන් ආණ්ඩුව වැඩවර්ධන තර්ජන හමුවේ රුපියල් ලක්ෂ 10ක දීමනාවක් ගෙවන්න තීරණයක් කරගෙන තියෙනවා. එතකොට සෞඛ්‍ය සේවාවේ වෘත්තිකයන්ට ඒක දෙනවද නැද්ද කියන එක තමයි අපි අහන්නේ. ඒක අනිවාර්යයෙන්ම දිය යුතුයි. ආණ්ඩුව කරන හැම දෙයකටම අත උස්සන්න ආණ්ඩුව හදලා නැහැ. රවි කරුණානායක මහත්මයාගෙන් අහනවා විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනා ඉදිරිපත් කරේ කවුරු වෙනුවෙන්ද? ඔයා බලයටපත් කරේ කවුද? මෙරටේ ව්‍යාපාරිකයෝද? එහෙම නැත්නම් මෙරටේ සාමාන්‍ය ජනතාවද වැඩ කරන පන්තියද? අනේ ඒවට උත්තර දෙන්න.